2013 වසරේ 12 වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. සම්මයක් දර්ශනය, සම්මයක් දර්ශනය, සම්මා දිට්ඨිය, දිෂ්ටි නෑ, දෘෂ්ටි නෑ නේද? ඕකට තමයි බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සමනය වූ දෘෂ්ටි, සමනය වූ සංකල්ප, සමනය වූ වචන. ඒ කියන්නේ වචන අතර නෑ, සංකල්ප අතර නෑ, දෘෂ්ටි අතර නෑ ජීවිතේ. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයෙක් වෙනවා එතකොට. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ පුදුම ප්‍රසාදයක් මේ අතරමං වෙච්ච මොහොතේ ෂේම භූමියක් දිහා ඒ සිතුවිලි සියල්ලක්ම සමතේටපත් වෙනවා. මේ ධර්මයේ තුල ඒ සම්‍යක් දර්ශනේ බුද්ධත්වයේ තියෙනවනේ. තියෙන දැන් එතන ඉඳලා අපි ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වූ මෛත්‍රිය. සාය භික්ෂුවේ මෛත්‍රිය යනු මහණෙනි චේතෝ විමුක්තිය. අන්න චේතනා කර්ම, චේතනා කර්ම හදන්නේ නැති මමත්වයක් නැති තැන. එය ආසේ විතාය. ඔව්. එය ඒ තුල වැඩිපුර අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ආසේ විතාය ආශ්‍රය කරගෙන භාවිතාය භාවිතා කරගෙන බහුලීකයි. අන්න ඒකන තමයි අර අරිහත් ඵල නිරෝධය දක්වා දෙවුණු වෙන්නේ. ඔය අපේ මහත්ය මේ සාසන ධර්මයට උන්න යන්තම් සේම භූමියට ඇතුල් වුණ දර්ශනේ ගන්න. දැන් හරියට උන් ආරම්භ වුණා. දැන් තමයි ලයිට් එක පත්තු වුනේ. එහෙමයි. දැන් ඔන්න ආලෝක බුද්ධපාටි ගුණේ තියෙනවා. ආලෝකමත් දැන් සිත ධර්මතා ක්‍රියාකාරකම් අත්තුල අතරමන් නොවන ආලෝකයක් පහළ වුණා. චක්කු බුද්ධපාටි ඔන්න ඇහැක් විශේෂයෙන් පහළ වුණා. ඒ බුදුහාමුදුරන් පහළ වෙච්ච දේවල් අපිටත් පහළ කරගන්න පුළුවන්. ඒ තුල තව පිරිසිදු වීම පූර්ණත්වයට පත් වීම තමයි තියෙන්නේ. අර පුරසඳ බබලනවා වගේ ක්‍රමානුකූලව දැනට ඒ උදා වීම ඒ ඥාතිත්වයේ කියන එක උතර පහළ වෙලා තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. ඉතින් අර විසාකා මහා උපාසිකාව වගේ අය දරුවෝ හැදුවා වගේ ඒ කිසි දෙයක් ඒ දේවල් කළාට ඒව වැරදි විදියට කළෙත් නැහැ, අයිති විදියට කළෙත් නැහැ. අනිත් එක ඒවා තුල අධ්‍යාත්මක බැඳීමක් අනවශ්‍ය ලෙස බමංකාරයක් ඇත්තෙත් නැහැ. ඔව්, රුචි අරුචිකන් අනුව යම් කිසි ආහාරයක් පානයක් ගනිමි. නමුත් අර ආසත්ත පෙරේත කන්නේ ඊළඟට අනිකුත් කාර්යයන් තුළ යෙදේවි. මුදල් හදල් සමානුකූලව කර්මනාකරණය කරයි. නමුත් ඒ තුළ මමනේ මේ තමයි වගකීයුත්ත සම්මුතිය ක්‍රියාකාරකම්. ඒ දේවල් එක්ක මේක කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා පෙනේ. ඒක වැඩිම හොඳයි. එහෙම හම්බුනේ මේ ලොකු දෙයක් අර සංස්කාරක පොදියක් සහිත තර්ක ගොඩක් සහිත වේදනා ගොඩක් සහිත මිනිස්සෙක් හම්බ වෙනවට වඩා මොනතරම් සතුටක්ද. මේ ධර්මයේ අපිට උනත් පහළ වෙන දවසේ නැත් වලින් කඳුලි ගලාගෙන වැටෙන මොනතරම් අනිත් මිනිස්සෙද. මේ කරන්නේ නමත් මේ අවබෝධයට පත් වෙච්ච කෙනෙක්ගේ ප්‍රකාශනය කරන කොටත් අපගෙත්තේ net වලට ඒ දහම් සංවේගය කඳුළුනනවා. ඒක මේ අර වින්දනාත්මක හැඟීමක් තුල ඇතිවන දෙයක් නෙමෙයි. එහෙනම් තව අහන්න, තව දීප්තිමත් කරගන්න. තමන්ගේ ඔළුවේ මුකුත් තියාගන්න නැත්නම් ලෝකෙ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අර චේතෝ විමුක්තික සංඥා. අන්න ඒකනේ දැන් ඔය දැකලා නැතුව මේ දර්ශනයට පත් වෙච්ච මං හිතන්නේ දුර ඉඳගෙන දෙවෙනි එක්කෙනා එක්කෙනෙක් වර මැලේසියාවේ මහත්තයෙක්. කතාව මේ ඉතින් මං ඔබතුමාටත් කිව්වද මං ද කලින් හරියට කියන්නේ මාව දකින්නෙත් නැතුව දුර ඉඳන් මේ හඳ අහලා ධර්මයේ දැකලා ඔබතුමාත් දැකලයි ආවේ. ඔබතුමාත් ඊළඟට දැකලා ආවහම මොනතරම් සතුටක්ද. ධර්මයේ ඇරෙන්නට නම් ජීවිතේ වෙන සැපයක් නැත. ඒ නිසා ධනය සැපය කරගෙන ඉන්නවා නම්, බලය සැපය කරගෙන ඉන්නවා නම්, ඥාති දරුවෝ ස්වාමියා හෝ භාර්යාව සැපය කරගෙන ඉන්නවා නම් ඒ හැම දෙයක්ම දුකට පෙරළෙයි. කවදක හරි කොතෙන්ද හරි නමුත් ධර්මයේ ඔබ සැපයේක බවට පත් කරගත්තොත් කවමදාකවත් ඒක දුකට පෙරලෙන්නේ නැහැ. ධර්මයේ අකාලිකයි. අවබෝධයට පත් වෙච්චයි කියන්නේ ස්වාමීනි මට අනාගතයක් නැහැ. මට අතීතයක් නැහැ. මට වර්තමානයක් නැහැ. ඒ නිසායි අකාලික. හැම කල්හිම ධර්මයේ දකින්න පුළුවන් ඒකමයි. මොකද අකාලිකව හැමදාම ඒක තියෙනවා. එතකොට හැම කල්හිම ධර්මයේ දකින්න පුළුවන් කියලා අපි ඒක ඔළුවට දාගත්තොත් ඒකේ විදිය. එතකොට ඒක කාලයට අහු වෙනවා. හැම කල්හිම ධර්මයේ දකින්න පුළුවන් අකාලික ධර්මය. අකාලික බව හැමදාම ලෝකේ තියෙනවා. මේ මිනිස්සයා ඇති කරගන්නේ සංඥා ගොඩක්. ඒ සංඥා ගොඩ තුල තමයි ප්‍රශ්න තියෙන්නේ. ගැටලු තියෙන්නේ. ඒ සංඥාවක්ම තමයි පිළිතුරක් වෙන්නේ. සංඥාවක්ම තමයි ප්‍රශ්නයක් වෙන්නේ. මම විසින් මවන ලද මම මයින දෙකයින් මා විසින් මවන ලද මනෝ මවන ලද නිර්මාණය කරන ලද. එහෙමනම් මේ නිර්මාණයක් තුළ සතුටක්, නිර්මාණයක් තුළ දුකක්, නිර්මාණයක් තුළ බයක් තියෙන්නේ. නිර්මාණ ලෝකයක් තියෙන්නේ. එහෙමනම් ඒ නිර්මිත ලෝකයෙන් නිදහස් වෙන්න ඕන. නිර්මිත ලෝකේ නිදහස් වුණාම ඔබ ඉන්නේ කහට සජීවී ලෝකේට. කහට දෙන්නේ සජීවී ලෝකේට එනවා. ඒකට තමයි කියන්නේ තථාගත දර්ශනය කියන්නේ ඒකට. සජීවී ලෝකේ තත්ත්වාකාරය පේනවනේ. දැන් ඔබට පේන්නේ සජීවී ලෝකයේද? නැහැ. බෞද්ධ සංකල්පයේ ලෝකය. හාමුදුරුවනේ 12න් පස්සේ කඩලටයක් හරි ගෑවොත් වෛර කරන්න ඒකයි ඒකට. ඒ බෞද්ධ සංකල්පයේ ලෝකය. ඊට පස්සේ මුස්ලිම් අය දකින්නේ මුස්ලිම් ලෝකය. හරකෙක් දැක්කාම කටට කෙල වුණනෝ. මුස්ලිම් ලෝකය. ඊට පස්සේ තව තව දේවාගම් තියෙන්නේ එහෙමයි. දැන් Hindu ලෝකයෙන් බැලුවාම හරකෙක් දැක්කහම යා වාසනාවේ සංකේතයක් යාගේ මුත්‍රා වලින් නානෝ. ඒක ආශිර්වාදයක් හැටියට සලකනවා. ඒ යාගේ ලෝකයෙන් බලන්නේ. ඉතින් කතෝලික අය ඒ ලෝකයෙන් බලනවා. කාටවත් පේනවද තථාගත tattve? කාටවත් පේනවද සජීවී ලෝකය? සජීවී ලෝකේ කාටවත් පේන්නේ නැහැ. දැන් අපි හිතමු ඔය කිසිම ආගමක් නැති පුජ්‍යලිකුත් ඉන්න ඔය ඔක්කොම එක ආගමක ගණන් ගන්නෑ. එක ආගමක පිළිපදින්නේ නැහැ. එයාටත් හැබැයි ලෝකයක් තියෙනවා. මොකද්ද? තමා විසින් හදාගන්න මතවාදී ලෝකය. එන වාද දෙකයි පරවාද අත්වාද. මේ වාද දෙකෙන්ම තමයි නිතරම ලෝකෙ දිහා බලන්නේ. ඒ වාද දෙකෙන් බලන කෙනෙකුට සජීවී ලෝකය පේන්නේ නැහැ. එහෙනම් ඒ වාද දෙකෙන් තොරව බලන්න ඕන. උත්සාහ කරන්න. ඒ වාද දෙකෙන් තොරව මේ ලෝකය දකින්න උත්සාහවත් වෙන්න. මේ මොහොතේ බලන්න. මේ තියෙන්නේ තී තථාගතත්වයේ බලන්නට පුළුවන් පරිසරයක්. මිනිස්සු කියන්නේ පරිසරයක්. ඒ පරිසරය තුළ බලන්න තථාගතත්වයේ. එවිට මානසික වේදනාවන් වලින් තොරව මේ ලෝකෙ දිහා බලන්න පුළුවන්. මානසික ඝෂ්ඨණයන් වලින් තොරව බලන්න පුළුවන්. සංඥාවෙන් බලන්නේ. සංඥාවක් කියලා කියන්නේ සටහනක් අරගෙන බලන්නේ, වර්ණයක්කින් බලන්නේ, කිසියම් දෘෂ්ටියකින් බලන්නේ නැහැ. ඒක නිසා සමනයෝ දෘෂ්ටි ඇති හේයින් සම්මාදිට්ඨිකයි. දෘෂ්ටි නෑ මොකවත්. දැන් අපි දහම් පාසලේ නම් ඉගෙන ගන්නේ සම්මා දිට්ඨිය කියලා තවත් දෘෂ්ටියක් ඉගෙන ගන්නවා. හ්ම්? පෞපින් කරන දෘෂ්ටියක්. කුසල අකුසල කර්ම විපාක දෘෂ්ටියක් නෑ. එහෙම එකක් නෑ. ඒක සම්මුති පැවැත්මකට හොඳයි. මේක දාන දර්ශනයක්. ඥාන දර්ශනයක් තුල දකින දෘෂ්ටියේ සම්මාදිට්ඨිය තුල කිසිම දෘෂ්ටියක් නෑ. සම්මාදිට්ඨිය පිළිබඳව විග්‍රහාත්මකව යමක් කියන්න බෑ. මිත්‍යා දෘෂ්ටිය ගැන විග්‍රහාත්මකව යමක් කියන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මෙයයි කියලා කියන්න බෑ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෙන්න මෙයයි. මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වීම සම්මාදිට්ඨිය කියලා දෙන්න පුළුවන්. ඇයි සම්මාදිට්ඨිය ගැන යමක් කියන්න බැරේ? ඒ තුල දෘෂ්ටිය නැති නිසා. ඒ තුල සංස්කාරක ධර්ම නැති නිසා. ඒ තුල ස්ත්‍රී පුරුෂ භාවයක් නැති නිසා. භාව ලක්ෂණ නැති නිසා. භාව ආත්මක ගුණාංග නැහැ. ඉතින් ඒ මහත්මා තේරුම් අරගෙන තිබුණා දේශනාවේ මොනවාද? දෙයියනේ මේ කිසිවක් නැති දෙය තමයි කියන්නේ. කියපු වචනේ හරි හොඳට යාට හිතට වැදිලා තියෙනවා. මං කිව්වේ අර පාවිච්චි කරන ක්‍රමවේදයට යමක් කිව්වහම හොඳට දැනනවා කියන්නේ ඕකයි. මේ මොකක්වත් ලොකු කතන්දරයක් කියනව නෙමෙයි. මට කියන්න දෙයක් නැහැ. මේ මහත්මයා ලස්සනට ඒක කිව්වහම දුන්නේ මට කියනවා නම් කියන්න දෙයක් නැහැ. ඈ කියනවා නම් මොකක්වත් කියන්න දෙයක් නැහැ. ඒ නැති දේ ගැන තමයි මේ කියන්නේ. දැන් අපි හිතනවා මේ හම්දුරු වෙනම දර්ශනයක් හදාගෙන ඔළුවේ පුරෝගෙන ඉදිමිලා මෙන්න කියනවා අපිට උගන්නනවා. ඒ එකක් අපිට නැහැ. ඈ මහා උගතෙක් වෙලා ඈ මේ මොකක්වත් නැති එකක් ගැන මේ කතා කරන්නේ. මර උගත් කමක් නැහැ. ඇයි? කිසිම ග්‍රහණයක් නැහැ. උගත්කම කියන්නේ උකහාගත්කමනේ. මං කිසිම දෙයක් උකහාගෙන නැහැ. ඔළුවේ රඳවගෙන නැහැ. බලන්න ඔය උගත්තුන්ගේ මූණු දිහා කිසි කෙනෙකුගේ මූණක සැනසෙල්ල දායක බවක් නැහැ. මාධ්‍යයන් වල හරි කතා කරන මහා උගත් ටික බලන්න මූණ ඇටි. ඈ? ඈ? දස් දොස්තර ගාව විතරක් වෙන්නේ නැති ජීවිතේට hina වෙනවා නැත්තේ. ඈ ඒකට අර අඬුවෙන් පළල් කරලා මෙහෙම විනාශ කරනවා ඈ අදාරණ එළියට දෙවත්තට. ඉතින් ඒ නිසා ඒ උකහාගත්ත දේවල් ඔළුවේ තියෙනකොට බරයි. දැන් මේත් උගත්තු මොනවද? මොනවා හරි උකහාගෙන තියෙන උගත්කමක් තියෙනවා. මොනම හරි විශේෂකින් උගත්කමක් තියෙනවා. මොනවද? සංඥා ගොඩක්. ඒක උපකාරකයි බාහිරයට ඒව කරන්න. මේ නිවෙන්න පෙන්වන දහම මේ සියල්ල තුලම, ඒ සියල්ල තුලම මම නොසිටියානම් ඉවරයි. දැන් ඒ උගත්කම මේ මට ලබන්න පුළුවන්. මමත් හැමදාම පොත් කියවනවා. හැමදාම ත්‍රිපිටක පොත් කියවනවා. දෙර නැගිටලා ඒ පළවෙනි කාර්යය ඒක. නමුත් මම උගත්කම නෙමෙයි එකින් ගන්නෙ. ඈ? දැන් ඉස්සරනම් මම ඒකෙන් උගහාගෙන මතක තියාගෙන මතවාදයක් කියනෝ මේ අහවල් පොතේ, අහවල් සූත්‍රයේ, අහවල් තන, අහවල් දෙය තියනෝ කියලා. දැනුත් මම ඒක හිම ගන්නවා. නමුත් දැන් ඒක මට උගත්කමක් වෙන්නේ නැහැ. මං ඒ වයින් යංගිසි මූලාශ්‍රවයක් ගන්නෝ. දහම මා තුල තියෙනව. අවශ්‍ය නම් ඒ තුලින් වචන ටිකක් ගන්න පුළුවන්. දේශනා ආකාරයක් ගන්න පුළුවන්. විදියක් ගන්න පුළුවන්. ධර්මයේ ගන්න ඕනේ නැහැ කොහොමවත්. ඉතින් මම රහත් වෙලා නැහැ. රහතන් වහන්සේලා කියලා කට්ටිය ඉන්නවනේ. මම කියන්නේ මම රහත් වෙලා නැහැ. මට මාර්ගඵලක් නැහැ. බොරු කියන්න ඕනේ නැනේ. මාර්ගඵලක් නැහැ. හැබැයි පුතත්ජනත් නෙමෙයි. පුතත්ජනත් නෙමෙයි. ඈ පුතත්ජනත් නෙමෙයි. මේ කතාව ඇහුවකොට කවුරුත් එන්නේ අභියෝග කරන්න. මොකද අභියෝග කරන්න බෑ, අභියෝගේ එතනම බිඳෙන නිසා අභියෝගයක් කරන්න එකිට ඉන්න බෑ. මම ඔබටත් උගන්වන්නේ අන්න එහෙම වෙන්න. තියෙන පළත් අයින් කරන්න, තවත් ඵලයක් නොගන්න. ඈ ඵල නිරෝධයක්, හේතුඵල නිරෝධයක්, හේතු බංගා. හේතු නෑ. ඈ මොනම ආකාරයකවත් ගැටලු ප්‍රශ්න ඇති වෙන්නේ හේතු තියාගෙන නෑ, දෘෂ්ටි තියාගෙන නෑ. බලන්න මේ මොහොතේ ඔබ දෘෂ්ටි එක ඉන්නවද කියලා. බලන්න. ඒ සියලු දෘෂ්ටි වලින් නිදහස් වෙන්න. ආත්මයක් කියලා ග්‍රහණය කරනවා. මම මෙච්චර ග්‍රහණය කරනවා, ග්‍රහණය කරනවා කෝ ආත්මය? මං ආත්මයක් වෙනුවෙන් යමෙක් රකින්න තරහ ගන්නවා, වැඩ කරනවා. කෝ ආත්මය? කෝ මම? දැන් මම කියලා කියන්නේ ඇත්තටම කිව්ව එදා එදා පාවිච්චි කරත් හරියටම අපි දන්නේ නැහැ මමයි කියලා. මම ආමන්ත්‍රණය කරන්නේ කවර ගුණයකටද කියලා. දැන් අතට කිව්වත් අපි කියන්නේ මම අතේ කියන්නේ මගේ අත. මගේ. එතකොට මම කොතනද එතෙන්දිත් ඉන්නේ? ඊපස්සේ ඔළුව ගැන කියන්න ගියත් මම ඔළුවේ කියන්නේ මගේ ඔළුව. මගේ ඒ මගේ පපුව. ඊළඟපස්සේ මගේ හදවත. මගේ සිතුවිලි. ඊළඟපස්සේ දුකත් මගේ දුක. මගේ ඉඩම කඩම යාන වාහනේ මගේ. නිලය මගේ. පැසිවල කණ්ණාඩි ඇස් කණ්ණාඩි දෙක මගේ. ඒකෝ මම. හැම දෙයක් තුළුම තියෙන මගේ. කකුල් දෙක මගේ. ඇඳුම මගේ. සිතවිලිත් මගේ. අදහසත් මගේ. නියෝගෙත් මගේ. මමකෝ? මම සංඥාවෙන් මගේ දාගෙන. ඕ සංඥාව කොහොමද ඒකේ ස්වરૂපය? ඒක දැන් ඉස්සර මම කියන්නේ කියනවා. ඒක තමයි, ඒක තමයි. මම කියන කෙනාගේ හැඩේ මොකද්ද? හැඩයක් නෑ. ඒක නිකන් බොරුවක් හැටි. ඔබරුව. ඒත් ඒක ශක්තියක් හැටියට එනවනම් ඇයි එන්නේ? සත්‍යයක් එනවා. ඔව් ශක්තියක් බලයක් හැටියට මම කියලා එනව බලයක් ඉස්සරහට එනවා. ඇයි එන්නේ එහෙම? ඒ තුලට ඉන්දන කරන්නේ, ඒ තුලට ශක්තියින් සපයන්නේ කවරක්ද? කෙනෙක් තුල මම කියන එකක් තරංගයක් බලයක් එනවා නම් ඒට ඉන්දන ශක්තියක් කොහෙන් හරි එකතු වෙන්නේ නැහැ. එහෙමයි. ඒ ශක්තිය ජනනය වෙන්නේ කොහෙන්ද? ඔව් දැන් අපි හිතනවා දැන් කන්ට්‍රෝල් කරනවායි කියලා දෙයක් ජීවිතේ කරනවා. නමුත් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක හරියට අර කුරුලෑවක් අර මෙහෙම පිපෙන්න ඇවිල්ලා මිරිකන් නැතුව ඉන්නවා ඒවලට. හැබැයි කොයි වෙලාවක හරි අර සරවටික කුමන හෝ ආකාරයකට ඒකට පිට වෙනවම තමයි. එතකොට මෙහෙන් සරවටිකක් නිර්මාණය වුණොත් ඒක පිට වෙනවම තමයි. ඒ නිසා අපි මේ පාලනය කරගන්නවයි කියන එක තුළ දීර්ඝ කාලීන විසඳුමක් නැහැ. ඒක තාවකාලික බවක් තියෙන්නේ. ඒ ගලා යාම සිදු වෙනවා. ඒකට හොඳම දේ තමයි නිෂ්පාදනය නොවන මට්ටමට හැඩ ගැහෙන එක. උපදින් නැති මට්ටමට හදාගන්න එක. අර ඉන්නෝනේ හතර දෙනේ තරහ යනවා තරහ යන බව දන්නෙත් නෑ. තරහ යනවා තරහ යන බව දන්නවා. තරහ යනවා තරහ යන බව දන්නවා. ඒ වගේම පාලනය කරනවා. සමහර තව කෙනෙක් ඉන්න තරහ එන්නෙම නෑ. ඇයි තරහ එන්නේ නැත්තේ? මම කියලා කෙනෙක් නෑ කියලා එයා ප්‍රත්‍යක්ෂ කරගත්තා. යථා භූත ඥානෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තා. මම කියලා කෙනෙක් නෑ. දැන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්නව නම් මේක අවිද්‍යාවක්, මේක බොරුවක්, මේක මායාවක්, මේක රැවටීමක්. හැබැයි මතවාදයක් නෙමෙයි. ඔව් ඔව්. එතෙන්ට පැමිණෙන්න ඕන කරනවා ඈ. ඔව්. අපි එතෙන්ට පැමිණිය යුතුයි. එතන මමෙක් නේ. ලෝක ප්‍රශ්න ඔක්කොම ඇති කරන්නේ අයි. අයි තමයි යූ වෙන්නේ. අයි තමයි ෂී වෙන්නේ. හී වෙන්නේ. ඉට් වෙන්නේ. අයි තමයි. ඒකට ලෝකේ මවල තියෙන්නේ අයි. අයි අකුර. එතකොට අයි අකුර මවා ගන්න කවුද? එයා තමයි ලෝකෙම මවන්නේ. අන්න අවිද්‍යාත්මක සැකසීම, අනවබෝධයේ සැකසීම. ඒ නිසා ඒ මමත්වයේ කියන කාරණේ නිසා ජීවිතේට ලැබෙන්නේ අවිද්‍යාත්මක හමුවීම් රාශියක්. ඒ නිසා කාම ධර්මය, එහෙම නැත්නම් මේ ලෝකයේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනට අහුවෙන හැම ධර්මතාවයක්ම බුදුහාමුදුරුවෝ පෙන්වන සර්පය වගේ කියලා. ඇයි? මේ වලිගෙන් ඇල්ලුවාම කෙලවරේ තාම විසකුරු දාලා තියෙන දුකක්. ඒ සර්පයාගේ හිස කොටස පෙන්වන්නේ දුකක් කියලා. දැන් ඔබ ග්‍රහණය කරගෙන ඉන්න යම් දෙයක් තියෙනවද? ඒ හැම දෙයක්ම සර්පෙක් වගේ ඔබ රිදවනවා. රිදවනවා. ඉතින් අතහරින්න. සිතාගෙන ඉන්න කිසිම අයිතිවාසිකමක් අපිට පවත්වා ගන්න බෑ, අපි වශයෙන් තියා ගන්න බෑ. කොටින්ම කියනවා නම් වෙන අන්දයක් ගැන කතා කරන්න ඕනේ. මගේ ශරීරෙවත් මට අවුරුදු 200ක් තියා ගන්න බෑ. ඈ ඉතින් කවර කතාවද ඉඩම ගැන, කවර කතාවද දූදරෝ ගැන, කවර කතාවද නෝනා මහත්තයා ගැන, කවර කතාවද ධනිය ගැන? ඇයි මෙච්චර ශක්තියක් ඇති කරන්නේ නම් මෙවැනි දෙයකට? ඇයි මෙච්චර මෝහාන්ධකාරයේ බලයක් ඔබ ඇති කරන්නේ කියලා අපි අහලා බලන්න ඕනේ. ඇයි මෙච්චර මට වේදනාව දෙන්නේ මෙහෙම ධර්මතාවයකට? මෙච්චර මේ දුක් විඳලා ග්‍රහණය කරන්නේ ඒක අර හමන සුළඟ නතර කරන්න හදනවා වගේ වැඩක්. කරගෙන ලෝක බෝලේ නතර කරන්න හදනවා වගේ වැඩක්. සෑම ජනනයක් තුළම, සෑම ශක්තියක් තුළම ජීවත් වෙන්නේ අවිද්‍යාවේ මමංකාරය. සියලු මැවීම් කරන්නේ, සියලු ශක්තියින් නිපදවන්නේ මමත්වය. මමත්වය කියන්නේ මාය. මමත්වය කියන්නේ තමන්ට වද දෙන වදකෙක්. හිනිහර කරනවා, නිතරම උල්වලින් කටුවලින් මේ මානිනවා වගේ අපිට රිදවනවා. යාව මතක යන්න අපේව ගෙනල්ලා රිදව. මමත්වයේ විතර හතුරෙක් කොහෙවත් නැහැ. ඔහු හොයන්න අර කැලේ යන්නේ, බඩ ගහලා හරි මෙ යන්නේ. ඒ වගේ ගිහිල්ලා හොයන්න මමත්වයට ඈ ඈ ඈ ත්‍රස්ත නායකයෙකු හොයනවා වගේ මමත්වයත් හොයාගන්න ඕන. මොකද මමත්වේ විනාශ කර යුතුයි අපි තුල. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ග්‍රහකාරකයා මම හොයා ග්‍රහකාරකම් ගවේ සන්තෝ. ග්‍රහකාරකයා මේ හැම දෙයකම නිෂ්පාදකයා. දැන් අපි දුක ආවහම දුක විඳිනවා නෑ, ඇත්තෙන්ම අපි හොයන්න ඕන දුකේ නිෂ්පාදකයා. කවුද මෙතන දුක ඇති කරේ? කවුද මෙතන ප්‍රශ්න ඇති කරේ? තරහ ඇති වුණාම අපි තරහ ගන්න එක නෙමෙයි වැදගත්. තරහ ගන්න එක නෙමෙයි වැදගත්. දැන් ගලක් අපිට විසි කළා කවුරු හරි ගැව්වහම අපි ප්‍රශ්න ඇති කරගන්නේ අර ගහපු ගලත් එක්කද? නෑ, ගල් ගෙඩිය යුවේ කවුද? ඒ වගේ තරහක් ඇති වෙනවා කියන්නේ තරහ කියන්නේ ගල් ගෙඩිය. එතකොට මේ ගල් ගෙඩියත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. කවුද මේ ගල් ගෙඩිය මට යුවේ? එතකොට තරහ යන්නේ තව කෙනෙක් නිසායි කියලා කියන්නේ බොරු කතාවක්. අපිට වාහනත් එක්ක තරහ යනවා. උලම්බස්ස ටයර් එකත් එක්ක තරහ යනවා. එතකොට කෙනෙක් නිසාද තරහ යන්නේ? කෙනෙක් නිසා නෙවෙයි. ඈ කලබල වෙලාවට කවුරුත් නැතිව කාර්යාලය වුණත් කෙනෙකුට තරහ ගිහිල්ලා ඉවරලා තියෙන ෆයිල් ටික ඔක්කොම පොලේ ගහන මොහොතේ ඉන්නවා. එතකොට කෙනෙක්ව වෙන්න ඕනේ නේ තරහ යන්න. එතකොට පාරේ තියෙන ගල් ගෙඩියක් කකුලේ හැපෙනවා. සමහර ලානේ ගල් ගෙඩියත් එක්ක තරහ යනවා. තරහ යන්න කෙනෙක් ඕනේ. තරහ යන ගුණේ තියෙනවා නම් කෙනෙක් උමනා කරන්න අපිට තරහ යනවා. තරහ යන විදියට කල්පනා කළොත් එහෙම කෙනෙක් දිහා ඕනම ක්‍රියාවක් අපිට තරහ ගන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒ තුල මේ නිර්මාපකයන් මේ නිෂ්පාදකයා කවුද? කෝ මම සැරෙන් තදින් අදිෂ්ඨාන කරන, ග්‍රහණය කරන, සිතන, වඩන, ඒ වෙනුවෙන් සේවය කරන කෝ මම? ඔය මමත්වයේ නැමැති හාමු පුතාට අපි සේවකයෝ. අපේ හාමු පුතා වෙන්නේ මමත්වය. ඒ මමත්වයේ නැමැති හාමු පුතාට අපි වැඩ කරනවා, එයා සන්තෝෂ කරන්න. ප්‍රධානීකුටත් එහෙමනේ අපි වැඩ කරන්නේ. එයාගේ අන පිළිගන්නවා, එයාට සැලුට් කරනවා, එයා කියන දේවල් කරනවා. මොකද ඒ ප්‍රධානියාව සෑහීමටපත් කරන්න කාර්ය අනිෂ්ට කරලා. ඉතින් ප්‍රධානියොත් සෑහෙන්නේ නැහැ වගේ මමත්වයත් සෑහෙන්නේ නැහැ. නියොන් මම මේ කා වෙනුවෙන්ද මේ සේවාවන් කරන්නේ? කවුද මේ පුජ්‍යලයා? හැමතිස්සෙම හැරෙන්න මම කියන ගුණයට මමත්වේ කියන්නේ කවුද? මෙච්චර සැරට, මෙච්චර බලයට, මෙච්චර ඝනට මේ ගන්නේ මමත්වේ කියලා මං කවර ගුණයක්ද? කවර ලක්ෂණයක්ද? කවර හේතුවක්ද? මුගුත්ම පේන්නේ නැහැ නේ? ඒ දෙස බැලුවා මුකුත් පේන්නේ. ඒ පේන්නේ නැති දිහාම බලා ගන්න. ඒ මුකුත්ම සංඥාවක් එන්නේ නැති දෙහැටම අවධානය යොමු කරන්න නොකඩවාම. ඒ තුලම ගිලෙන්න, ඒ තුලටම ඇදී යන්න. මොකක්ද දැනෙන්නේ? සුවයක් දැනෙනවා. මුකුත් දැන් අනහරි. ඒ තුලටම ඇදෙන්න. ඒ තුලින්ම ඒ අනන්තය කරාම යන්න. ඒ තුලම පූර්ණව ගිලෙන්න. සැනසිලිදායක නම් ජලයේ ගිලෙනවා වගේ සැනසිලිදායක නම් මේ අපි වතුර නානකොට නාන තටාකයක ගිලින්නේ ඒ වගේ සැනසිලිදායක නම් ඒ තුලම ගිලෙන්න. ඒ තුලටම පාවී යන්න. අකාලිකත්වයයි ඒ ඔබට හමුවන්නේ. මමත්වයේ කියන්නේ අකාලිකත්වය. ඒ අකාලිකත්වයේ තුල පාවෙන්න, ඒ අකාලිකත්වයේ තුල දියවෙන්න, ඒ අකාලිකත්වයේ බොහොම ආදරෙන් බොහොම හොයා හොයා බල බලා හිටපු යාළුවෙක් වගේ වැළඳ ගන්න. ඔහු ඊටාම හොඳ මිත්‍රයෙක්. දැකීම සුවදායකයි. එහෙම නේද? ඔය හමු වීම හොඳින් ගලඳ ගන්න. ආත්මේ ඒ කරා අතහැර දමන්න. දෙවරක් සිතන්න එපා. එහි තමයි බුදුහාමුදුරු වැඩේ ඉන්නේ. එහි තමයි කල්යාණ මිත්‍රත්වයේ තියෙන්නේ. එහි තමයි සැනසිලිදායක මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ කරාම නොකඩවා සමීපවන්න. සුළු වටිනාකමක් ඇති දේවල් වෙනුවෙන් නතර වීමක් තේරුමක් නැහැ. මහා පෘථුවියක් හම්බ වෙනවා නම්, විශ්වයක් වගේ මහා ධර්මතාවයක් හම්බ වෙනවා නම්, ඇයි අපි කුඩා බිම් කොටසක කුඩා කුඩා කරුණු ටික නතර වෙන්නේ? අපි රඳව ගන්න හැදුවත් ඒවා අපිට රඳව ගන්න බැරි, අපි කැමති විදියට පවත්වන්න බැරි දේවල් නම් ඇයි අපි රැඳින්නේ? අපි දරුවන්ට බැඳුනට දරුවන්ට බෑ අපිව රඳව ගන්න. අපි නෝනට බැඳුනට අපිට නෝනට බෑ අපිව රඳව ගන්න. නෝනට බෑ අපිව රඳව ගන්න, අපිටත් බෑ නෝනල රඳව ගන්න. ලෝකයේ තුල මේ සමාය ජීවිතයේ තුල අවුරුදු 100ක් ඇතුළත වෙන් වෙලා යන්න ඕන. නිවස රඳව ගන්නත් බෑ. ශරීරය රඳව ගන්නත් බෑ. නිලතල තානාන්තර රඳව ගන්නත් බෑ. ඒ වයින් ඉතින් ආඩම්බර වෙලා පේන්නේ නිවේ තියෙනකම් විතරයි. ඒ අකාලිකත්වය තුළ පූර්ණත්වයට පත් වෙන්න. මෙහි තියෙන මේ මේ මේ සංඥා වලට තියෙන සියලුම සම්බන්ධතා බිනින්න. ලෝකෙත් එක්ක තියෙන සියලු සම්බන්ධතා බිඳලා අකාලිකත්වයේ ජීවත් වෙන්න. ලෝකෙත් එක්ක තියෙන සියලු ඥාතිකම් ඉවත් කරන්න. ලොකු මිත්‍රයෝත් අතහරින්න, පොඩි මිත්‍රයෝත් අතහරින්න. ලොකු නෑයෝත් අතහරින්න, පොඩි නෑයෝත් අතහරින්න. පොඩි බැඳීම් අතහරින්න, ලොකු බැඳීම් අතහරින්න. මමත්වේ කියන්නේ සැනසිලිදායක දෙයක්. හරි සුවයි. මමත්වේ කියන්නේ හරිම සොඳුරු දෙයක්. ආයි නොඉන්න මෙහි පදිංචි වෙන්න මමත්වේ තුල. එතකොට මමත්වය දුක්ඛදායි විදියට අල්ලගන්න අවිද්‍යාවෙන්, මමත්වයක් සැපදායි විදියට අල්ලගන්න පුළුවන් විද්‍යාවෙන්. මම කියන්නේ කවුද? මමත්වය කියන්නේ මොකද්ද? මුකුත් නැති එක. මමත්වයේ වර්ණය වර්ණයක් නෑ, වර්ණයක් නෑ. මමත්වයේ උස පළල එහෙම එකක් නෑ. අනන්තයි මමත්වයේ උස පළල. නමුත් ඇත්තටම හොයලා බලන්නකො කොච්චර දිග පළල තියෙනවද කියලා. හොඳට පීනලා හොයලා බලන්න හැමතැනම. එහෙම එකක් පේන්නේ. තව හොයලා බලන්න. ස්වභාවිකව හොයලා බලන්න. ස්වභාවිකව මේ දැනෙන දේ විදියටම හොයලා බලන්න. ඒ තුල සැරිසරන කොට දැනෙන්නේ මොකද? මොකුත් දැනෙන්නේ නැහැ. වේදනාවක් නැහැ හිතට. ආ හිතට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ ඔය තුලම ජීවත් වෙන්න, ඔය තුලටම සමීප වෙන්න. ඒක ඔබේ මේ නිදන කාමරේ වගේ සපදායි තැනක් කරගන්න. ඒ කියන්නේ නිදන කාමරේ උනා සපදායි වෙන්නේ ඔළුවේ ප්‍රශ්න නම්. නමුත් ඇත්තම ඔබගේ විවේක කාමරේ කරගන්න, විවේක ස්ථානයේ බවට කරවත් කරගන්න. අපි විවේක ස්ථානයක් හැදින්න සලකන්නේ. ඒ වගේ විවේක ස්ථානයක් හොඳ විවේක ස්ථානයක් නේද? හොලිඩේ බංගලෝ එක. හොලිඩේ බංගලෝ වලත් නෑ මෙච්චර සැපද. ඒ තුළු ප්‍රශ්න වලින් ගියාම මෙතන සැපක් වෙන්නේ නෑ. දැන් මේ ඒ තුළුම සම්පූර්ණ මේ අර පර්මනන්ට් වීසා ගත්තද? සම්පූර්ණ වීසා එක ගන්න ඕනේ. නෑ මෙහෙ ලංකාවේ වීසා තියාගන්න එපා. ලෝකේ වීසා තියාගන්න එපා. ඒක කැන්සල් කරලා හරේ වීසා ගන්න ඕන. ආයි මෙහෙ එන්නේ තියෙන්නේ. තියෙනවද කනෙක්ෂන්? මේ වයර් සම්බන්ධතා තියෙනවද? සැටලයිට් මොන හරි ක්‍රමයක් ලෝකෙත් එක්ක? ඈ? ඔව් එහෙම ගත් තියාගන්න එපා. බලන්න ඔය තුලම ඉන්න බලන්න. ඔය තුලම නිහඬ වෙන්න. ක්‍රියාවෙන් නිදහස් වෙලා ස්වභාවික වෙන්න. ස්වභාවය තුල ස්වභාවික වෙන්න. කොමමක්? ඔයල බලන්න. කිසි විටක අස්වාභාවික වෙන්න බා. ස්වභාවයටම ඉඩ දෙන්න. දැනෙන්නේ මොකද්ද? පවතින්නේ මොකද්ද? පේන්නේ මොකද්ද? සිදුවෙන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ මොකද්ද? ඒ ඕනම දෙයක් ස්වභාවයට අතහරින්න. තමා ඒ මැදට පනින්න එපා. කිසිම ආකාරයකට කිසිම ස්වරූපයකට මනස නොපවත්වන්න. ඒ ධර්මයේ තුලින්ම හැම විටම ලෝකය දකින්න. ඒ ධහම තුලින්ම කතා කරන්න. ඒ ධහම තුලම ජීවත් වන්න. මමත්වයේ තුල ජීවත් වන්න. මමත්වයේ තුල අවිද්‍යාව නැති වුණාම ඒ මමත්වයේ ලස්සනයි. ඒ මමත්වයේ තුල සංඥාවනේ. ඒ මමත්වයේ තුල නාම රූප නැහැ. ඒ මමත්වයේ තුල සලායතන නැහැ. ඒ මමත්වයේ තුල ස්ත්‍රී පුරුෂ භාවය නැහැ. ඒ මමත්වයේ තුල ජාති කුල ගෝත්‍ර නැහැ. ඒ මමත්වයේ තුල නිල තල තානාන්තර නැහැ. ඒ මමත්වයේ තුල දුප්පත් පෝසත්කම් නැහැ. ඒ නිසාම එම මමත්වය මහත් වූ සැනසිලිදායක ස්වභාවයෙන් යුක්තයි. ඒ මමත්වයම භාවිතා කරන්න. ඒ මමත්වයේ තුලම ජීවත් වන්න. ඒ මමත්වයම ඔබගේ ආත්මය බවට පත් කරගන්න. ඒ මමත්වයේ තුල ආත්මයක් නැති බැවින් මෙතෙක් කාලයක් මමත්වය කියන්නේ සොඳුරු දෙයක් නෙමේ, ඒක හරි භයානක දෙයක්, මාරේ ජීවත් කළ යුතු දෙයක් කියපු හාමුදුරුව අද කියනවා මමත්වය හරි සොඳුරු දෙයක්, මමත්වය කියන්නේ හරි ලස්සන දෙයක්, මමත්වය කියන්නේ හරි මිහිරි දෙයක් කියලා. අන්න ඒක තමයි ධර්ම කියන්නේ, ඈ ධර්මයේ තියෙන නිදහස් බව. මර කෙනෙක්ගේ මමත්වයේ හැටියට අඳුනගෙන තියෙන ධර්මය නම්, එතකොට අපි මමත්වයේ කියලා කියන්න ඕන ධර්මයට. කෙනෙක් මමත්වයෙන් තොර බව කියලා අඳුනගෙන තියෙන්නේ ධර්මය නම්, එතෙන්දී අපි කියන්න ඕන මමත්වයෙන් තොර බව සොඳුරු දෙයක්. තේරෙනානේ? ඒ නිසා යම් අවස්ථාවක මමත්වයේද සොඳුරු දෙයක් බවට පත් වෙනවා. ඒ තුල ඔහුට සංඥාණය වෙන්නේ, සංඥා වෙන්නේ සද්ධර්මේ නම්. එතකොට මමත්වයෙන් තොරවීම සොඳුරු බවක් කියලා එතෙන්ද කියන්න බෑ. මොකද එයාට කාවැදිලා තියෙන්නේ මමත්වයේ හැටියට දැනගලා තියෙන්නේ ධර්මය නම්. එතකොට ධර්මීය මමත්වයේ බවට පත් වෙනවා. එතකොට ඒ තුල මමත්වේ නැති වෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ කාලෙත් ඔය ප්‍රශ්නේ ඇහුවා. බෝහන්සේක වෙලාවකට නැහැ කියන දේ ආයි ඉති ඔව් කියලා කියනවා. ආයි නැහැ කියනකොට ආයි ඔව් කියනවා. දැන් ඒක තියෙනවනේ ඔය අත්තාහි අත්තනෝ නාතෝ කියලා එක පදයක් කියනවා. ආයි තවට හිකින් කියනවා අත්තාහි අත්තනෝ නත්ති. තමන්ට තමන් පිහිටයි කියලාත් කියනවා, ආයි තමන්ට තමන් පිහිට නැහැ කියලාත් කියනවා. ඒක තමයි බුදුවරුන්ගේ ආර්ය ශ්‍රාවකයන්ගේ ආයිතිය. ඒ තනත්තාට ඒ දේ සංඥානණය වෙන ආකාරය අධ්‍යාත්මය තුල දැකලා කතා කිරීම. එහෙම නැතුව මේ හිතක් හඳුනා ගන්න බැරුව නිවන් අවබෝධ කරවන්න බෑ. අපි ඒක හඳුන ගන්න ඕනේ යාගේ සංඥාවල් ගලාගෙන යන විදියනේ. ඒ හඳුනා ගැනීම තුළ තමයි කෙනෙකුට අවබෝධය ගොඩනගන්න පුළුවන්. තමයි යම් තාක් දුරක ඉගෙන ගන්න ඕන. දැන් මේ රටේ තියෙන එක එක ඉංග්‍රීසි පන්ති තියෙනවා. එනතම් පාලි භාෂා පන්ති තියෙනවා, අභිධර්ම පන්ති තියෙනවා. නමුත් ඒ තැනකට යන්න ඕන ටිකක් ඉගෙනගෙන, නේ? නැත්නම් ඒ එක ග්‍රහණය කරගෙන ඉගෙන ගන්න බැරි වෙනවා, පරිණත වෙන්න බැරි වෙනවා. ඒ නිසානේ විශ්වවිද්‍යාලයට එනකොට ඉල්ලන්නේ මේවා සමත් වෙලා තියෙන ඕන විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න කියලා. මොකද එහෙම නැත්නම් ඒ කටයුතු ටික කරගන්න බෑ එතන. ඉතින් ඒ වගේ ඈතුතංග විශාල ජනනයක්, ශක්තියක්, චින්තාමය ප්‍රඥාවක්, ධර්මඥානයක් තියෙන්න ඕන. ඒ තියෙන තැනට තමයි මේ ධර්මය මුසු වෙන්න ඕන. ඒ තියෙන කෙනෙක් තමයි අහුම්කම් දෙන්න ඕන. මේ ගොඩාක් තැන්වල මේ නෝනවරු යුතුයකම හැටියට කෑම බීම වල දෙනවා. එහෙම මේ උදව් උපකාර කරනවා. නමුත් සිතින් වැඩිම දැඩි ග්‍රහණයක් නැති වුණත් මහත්තුරු පුදුම විදියට නෝනවරු ග්‍රහණය කරගෙන ඉන්නේ සිතින්. අර මණිකක් රකිනා නාරංජි දෙකුසේ මම ඔබ නිරතුරු රකිමි කියලා පොතේන. දැන් මණික නිවන් දකිනෝ, නයා නිවන් දකින්නේ නැහැ. ඒකනේ වෙන්නේ. ඒස හොඳ මණිකක් වුණාම ණයත් එක්කන් ඇවිල්ලා ණයත් නිවන් දක්වනවා. ණයත් නිවන් දකින්න ඕන, මණිකත් නිවන් දකින්න ඕන. එතකොට තමයි මේ ජීවිතේ ලස්සන වෙන්නේ. ඉතින් හොඳ මණිකකට බැඳුනහම ඒ මණික නිවන් කරාම ණයවත් එක්කන් එනවා. හැබැයි වැරදිලි වැරදිලාවන් වැරදි මණිකකට බැඳුනොත් ඒ ණයව අපායට එක්කන් යනවා. ඒ නිසා හොඳ මැනිකක් වෙන්න පුළුවන් නම් සියලුම නෝනවරුන්ට තමන්ගේ ණයාවත් එක්කන් එන්න පුළුවන් ධර්මයේ කරා. සමහර නෝනල කියන අපේ ණයා නම් බෑ, අපේ ණයා එක්කන් ඉන්න බෑ. ඈ අහන්නේ බනහන්නේ අවුන් කන් දෙන්නේ කියන ඒක තමයි කියන්නේ. ඒකයි වැඩේ. ඉතින් ලෝකේ තියෙන එක එක එක්කෙනාගේ බැඳීම් තියෙනවා. දැන් අපේ තියෙන වීරිය අධික චරිත තියෙනවා, ප්‍රඥා අධික තන්ත තියෙනවා. ඒකට බැඳීම් අතරත් එක් එක් දේවල් වලට තමයි සමාජයේ බැඳෙන්නේ. එක්කෝගේ දොලට, එහෙම නැත්නම් දූ දරුවන්ට, එහෙම නැත්නම් ඕනට මහත්යෙට ඕම් බැඳීම් තමයි තියෙන්නේ. ඒ බැඳීම තුළ ඍදුමක් තියෙනවා. ඒ ඍදුමක් තුළ තව තව බැඳීම් තියෙනවා. යම්කිසි ඍදුමක් තියෙන්න ඕන කෙනෙකුට, ඒ ඍදීම තුළ තමයි වේදනාවක් තියෙන්නේ. ඒ වේදනාවට තමයි කෙනෙක් බැඳෙන්නේ. මානසික වේදනාවක් නේ ලබන්නේ. මහත්යෙන් වේවා, නෝනගෙන් වේවා, ලබන්නේ මානසික වේදනාවක්. ඒක සුඛ වේදනාවක් හෝ දුක්ඛදායි හෝ මිශ්‍ර වේදනාවක් තමයි ලැබෙන්නේ. දැකීමෙන් ලැබෙන්නේ ඒකයි. ඒකයි ඔහොම ෆොටෝ එකක් තියන්ගෙන දැන් දරුවා බැලීමෙන් තුනක් Tamanට තියෙන්නේ වේදනාවක්. ඉතින් යෞවන කාලයේදී අමීර් ඛාන්, සල්මන් ඛාන් දැකීමෙන් තියෙන්නේ වේදනාවක්. ඔව්, වේදනාවක්. ඒ හැටි ඈ සියලු වේදනාවන් වලින් තොර වුණාම ලස්සනයි. හිත ලස්සනයි, ජීවිතේ ලස්සනයි, ලෝකේ ලස්සනයි. සියල්ලම අතහැරලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. දකින්න පුළුවන්. සම්‍යක් ඥාන දර්ශනය. කිසිම දෙයක් ග්‍රහණය කරන්න නැතුව, කිසිම දෙයක් අල්ලගන්න නැතුව නිදහසේ දකින්නවා. නිදහසේ විඳීමකුත් තියෙන, නිදහසේ විඳිනවා. නිදහසේ විඳිනවා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර ඔළුවේ දාගෙන පටලවා ගන්න නැතුව ස්වභාවිකව බැලුවහම පුදුම ලස්සනක්, පුදුම මිහිරි ආකාරයකට, තාම සම්‍යක් ආකාරයට ලෝකය ග්‍රහණය කරගන්න පුළුවන්. පුජ්‍යලත්වයෙන් තොරව ලෝකය දකින්න පුළුවන්. ඒකට කියන්නේ නිදහස් මනසෙන්, නිවුණු මනසෙන් දකින්නවා. තප්පර 10ක් එක තැනක ඉන්න බැරුව කොච්චර හරි නලියෙන මනසක් තියාගෙන ඉන කෙනෙකු මාස කීපයක් ඇවිල්ලා, වසරක් වගේ කාලයක් ඇවිල්ලා මුකුත්ම කියන්නෙත් නැතුව පාඩුවේ නිහඬ පැයක් විතර දෙකක් විතර ඉන්න පුළුවන් මට්ටමට, ඈ කිසිම අනක්සකක් නැතුව ඉන්න පුළුවන් මට්ටමට, ඊටාම සැනසිලිදායකව ඉන්න මට්ටමට තමන් ගොඩ නැගෙනවා කියන්නේ ඒක ප්‍රාතිහාරයක්, දේශනා ප්‍රාතිහාරයක්. ඒක මේ ලෝකේ ලෙහිසි පහසු කෙනෙකුට කරන්න බෑ. ඒක ලෙහිසි ධර්මයකට ඒක කරන්න බෑ. ඈ ඒක අනකින්, වීරියකින්, බලයකින්, උසාහයකින් නෙමෙයි, નિરાයාසය තුලම. નિરાයාසය තුලම, මනසේ සැබෑ ස්වභාවික తত্ত্বය තුලම ඇතිවෙන ඒ සැනසෙල්ල, ප්‍රබල සැනසෙල්ල. නැත්තම් ඉතින් වීරියෙන් පවත්තන දෙයක් නම් වීරිය නැති වෙච්ච එකම නැතිලා යනවා. වීරියෙන් තොරව පවතින දහමක් නම් ඒක නැති කරන්න පුළුවන් කම නැහැ කිසි වෙලාවක. ධර්මය කියලා සංඥාවක් ගන්න උමනාවක් නැහැ. තව තවත් ඉස්සරහට යන්න ඕන, පස්සට යන්න ඕන, වෙනස් වෙන්න ඕන, පෙරල ගන්න ඕන කියන අදහස් ටික ඔක්කොම ලුවෙන් අයින් කළා දාන්න. කර්මකාරකේ අයින් කරන්න. කර්මකාරේ දා ගන්න එපා, ඔළුවේ තියා ගන්න එපා. අතහැරලා දාන්න. ඈ? කර්මකාරකමින් නිදහස් වෙන්න. මෙහෙවීමකින් තොරව සජීවී මනසට ඉඩ දෙන්න. එතකොට කියන්න ඕන වචනේ කියවේ. කියන්න ඕන බණ කියහේ. දැන් මා මෙතෙන්ට එන්නේ ඔයත්තන්ට බණ කියන්න මොනව හරි හදන්නේ නැහැ. කියවෙන්න ඕන දේ කියවේ. බණිනවා නම් බණි, කමන්නේ. දොස් කියනවා නම් දොස් කියයි, තරහ වෙනවා නම් තරහත් වේ. ඒ ඕන වචනේකට කෙනෙකුට ඕන නම් තරහ වෙනවා, තරහ වෙන්න පුළුවන්නේ, කියටලුවන් නැහැ නේ. අපි තරහ නැති වුණාට ඈ ඒ කිසි දෙයක් තුල මම නැහැ. ඈ දේශනාව තුල මම නැහැ. දර්ශනය තුල මම නැහැ. ඒ නිසා තමයි ශ්‍රී සද්ධර්මයේ තුල පූර්ණ නිදහස කියන එක තියෙන්නේ. ඒ පූර්ණ නිදහස තමයි අකාලික බව, අවේදේත බව, නිරෝධ සහගත බව, කිසිම දෙයක් එක්ක ඇලෙන නොගැටෙන ගුණය, විරාගික බව තියෙන්නේ නිසයි. අපි නිකන් පිටින් හිතා ගන්න යන්න එපා, මේ මං ආහාර මේ වර්ගය ගන්න ඒ නිසා ඒක ආසයි කියලා. ඒව වෙනම දෙයක්. ඈ අපි ඒ ෆෑන් එකක් දාගෙන ඉන්නේ ආසාවට කියලා. ඒව බාහිර අඥාන කතා. අපි මේ බීම වර්ගෙ බොන්න කැමති. මම දෙලුම් යුස බොන්නේ, මම ගස් ලැබු යුස බොන්නේ. ආ ත්‍රස තුෂ්ණාව. ඒ මෝඩ කතා. ඒ මෝඩ කතා. කෙනෙක්ව පුරුදු වෙච්ච ruci arucikan anu palata anu නේ. මං ගමේ ලෝලු කන්න කැමති. ආ රස තුෂ්ණාව නේ. ඒක පුදුම කතාවක්නේ. රස තුෂ්ණාව තියෙන අයත් ඉන්නෝ. ඒක වෙනම කතාවක්. නමුත් ruci arucikan anu තියෙන සාමාන්‍ය පිළිවෙත් ස්වභාවල් තියෙන ආසත්ත නැතුව ඒව තුෂ්ණාවල් නෙමෙයි. පෙරිත කංගේ නෑ වෙනම තියෙනවා. අර වගේ දේවල් එහෙම දාන්න බෑ. ලැබුණාම බෙහෙත් ටිකක් ගන්නවා. ආන්න මමත්වය. එහෙම කියන්න බෑ. ඒක සම්මුති පැවැත්ම. සම්මුති පැවැත්ම. සෑ හැම කාරණයක් තුලම පුඤ්ජලයේ දර්ශනයක් නැති වුණාම පුදුමාකාර නිදහසකින්, පුදුමාකාර සැහැල්ලුවකින් අත් විඳිනව නෙමෙයි, අත් දකින්වත් නෙමෙයි. ඈ ස්වභාවිකත්වය. මේ ලෝකේ තියෙන දේවල් පටලවාගෙන විඳා විඳෙව්වා ඇති. දැන් මා විවේකීව ඉන්න ඕන, විවේකසුවයෙන් ඉන්න ඕන. අනිත්‍යතාවයේ වැඩ ඉන්නවා. කිසිම දෙයක් අල්ලගෙන නැහැ. නිත්‍ය කරගෙන නැහැ. ඒකයි කියන්නේ අනිත්‍යයි කියන්නේ. අපේ ඇයට මේ වැරදි සංඥාවක් දීලා තියෙන අනිත්‍යයි කියලා. අනිත්‍යතාවයේ වැඩ ඉන්නවා. මොකන්ද? කිසි දෙයක් ග්‍රහණය කරලා නැතුව. පුද්දලෙක් ඉන්නව නෙමෙයි. ආර්යවතුන්ගේ මාර්ගය පුරුදු කරනවා. අරියත්වතුන්ගේ ගුණය පුරුදු කරනවා. තවත් ලේවල තියෙනවා මේක හිමින් සැරේ සම්පූර්ණයෙන්ම ඉවත් වුණාට පස්සේ අනිත්‍යතාවයේ පූර්ණත්වයේ තුල ලේවල තියෙන කෙලෙස් ගුණේ සම්පූර්ණයෙන් සිඳුනට පස්සේ අපිට ඉස්සරහට වර්ධනය වෙන්න පුළුවන්. අපි මාර්ගය හඳුන ගන්නවා, ධර්මය හඳුන ගන්නවා, ස්වභාවය හඳුන ගන්නවා, ජීවත් විය යුතු සිටිය යුතු ප්‍රගුණ කළ යුතු ධර්මතාවය අඳුන ගන්නවා. ඒක තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා. එතන ලොකු සිල්වත්කමක් තියෙනවා. කිසි වරදක් නැහැ එතන. එතන තියෙන පූර්ණ සිල්වත්කම. ඈ දෘෂ්ටිවලට නොපමිනීමේ මානසික සීලය. දෘෂ්ටිවලට පත් වුණොත් ෘත සීල. සමාදන් වෙන සීලවල එහෙම තියෙන ෘත සීල. දැන් මෙතන වෘත සීල මුකුත් නැහැ. ඈ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මේ චේතනා කර්ම වලින් නිදහස් වෙලා කිසිම දෙයකට මොනම ආකාරයකින්වත් සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳත් අත්හැරිය නරකත් අත්හැරිය. මම නෙමෙයි. මම නෑ එතන. කෙනෙක් නෑ, පුජ්‍යලයක් නෑ, ස්ත්‍රියක් නෑ, පුරුෂයෙක් නෑ, ජාතිකයෙක් නේ, වාර්ගිකයෙක් නේ, රැටියෙක්, රටක පුජ්‍යලයෙක් නේ, කළු සුදු පුජ්‍යලයෙක් නේ, ඥානවන්තයෙක්, මෝඩයෙක් කියලා නේ. ඒ නිසා පූර්ණ නිදහස්. අනේ අර හරම හිතාගෙන ලෝකේ මැරෙන වෙහෙසෙන තර්ක කරන ලෝකෙ දිහා hina vivi බලන් ඉන්නවා. hina vivi බලන් ඉනවා. අනේ පව් මේ ලෝකෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? මේ මිනිස්සුන්ගේ පිස්සුව හොඳ වුණා නම් කොච්චර හොඳද? මොන තරම් සැනසෙල්ල ජීවත් වෙනවද? මොන තරම් ලෝකය කියන්නේ සොඳුරු තැනක්ද? කිසිම ආගමක් නැහැ ඔළුවේ. දර්ශනය තුල සම්මුති න්‍යාය, ඒ සම්මුති න්‍යායෙන් කෝණෙන් අඳුනන හොඳට අඳුනන. දර්ශනය තුල අර ඊටාම පැහැවර බව, ලස්සන බව තමන්ට දකින්න පුළුවන්. සංඥා නිරෝධේ මානසික නිදහසයි මෙතන ලබන්නේ. දැන් අපේ අය මේ නිදහස කියලා ලබන්න හදන්නේ පුජ්‍යල නිදහස. නෝනවත් දාලා, දරුවෝ දාලා, බැංකු පොත් හිස් කරගෙන කැලේ ගිහිල්ලා. ඒක පුජ්‍යලයක් හැටියට ලබන නිදහස. මේක එහෙම නෙමෙයි, මේ තියෙන දේවල් තියෙන විදිහට තිබිද්දාවේ. දැන් අර එක හාමුදුරු කෙනෙක් මහාන වෙන්න එන්න කියලා. ඔක්කොම අත්හැරියද? ඔව් ඔක්කොම අත්හැරියා. බැංකු පොත් හිස් කළාද? ඔව් ඔක්කොම හිස් කළා. ආයෙහෙනම් ඩිවෝස් හතිකෙත් තරම් එන්න කිව්වලු. ඉවරයිනේ. ඉතින් මිනිස්සුන්ට කොහොමද? ඉතින් ආරම්භයේ දෙන මිනිස්සු කියනවා, දැන් මං වාට මහාන වෙන්න දුන්නනේ. මං කොහොමද ඩිවෝස් කරන්නේ? මේ දරුවෝ කොහොමද අනාගතයේදී බුදු දෙන්නේ? මේ මිනිස්සු වලෝනේ මේ මේ මේ අපේ ආච්චි අම්මලා ඩිවෝස් එලාද කියලා නේද? එතකොට කොහොමද අනාගතයේ දරුවෝ මොන දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ අඥානකම් බුද්ධ ආගම ඇතුළේ තියෙන අඥානකම්. මේක මානසික නිදහස. මේ සහතික වල නිදහස් නේ. හරි, නීතිමය ප්‍රශ්නයක් කරන්න නම් කමන්නේ. ඇයි එතකොටනේ කොළ කෑලියෝ මේ කොළ කෑලි කොහොමද අස්සනක් කොහොමද මේ මානසික ප්‍රශ්නයකට බලපාන්නේ? ඒ ප්‍රසිද්ධයි කියලා මුලකෝර පොත් ලියන හාමුදුරු කෙනෙක්ගේ වැඩක් ඔය. මට මේ මහාචාර්යවරයෙක් මේ කතාව කිව්වේ හාමුදුරේ පුදුම අවාසනාවන්ත සිද්ධියක් මේක කියලා. ඇත්තම වික්ෂුන් වහන්සේ කෙනෙක්මයි කියලා තියෙන්නේ. එවැනි දේවල් අවශ්‍ය නැහැ. දැන් උපු දිනම මුදල් හදන ඔක්කොම තියෙද්දි අපිට නිවන් දකින්න පුළුවන්. ඒව ඒ තැන්වල තිබුණා. තිබුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි, නැතිුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට නැtei කියන සංඥාවත් එපා, ඇතයි කියන සංඥාවත් එපා. දැන් මමත්තේ කියන්නේ ඉවත් කළ යුතු දෙයක් නෙමෙයි. මමත්තේ කියන්නේ අපි පිවිසිය යුතු දෙයක්, හඳුනගත යුතු දෙයක්. හැබැයි හඳුනගත්තාම ඒ තුල පුජ්‍යලේ නෑ. නොහඳුනනකන් ඒ තුල පුජ්‍යලේ ඉන්නවා. ඒ නිසා හඳුන ගන්නකම්ම මමත්වයේ කරදරයක්, හිරිහැරයක්. හඳුන ගත්තට පස්සේ මමත්වයේ සහනයක්. දැන් මම බුදුහාමුදුරුව මම කියලා ආමන්ත්‍රණය කරන්න කාටද? ලෞතුරා බුදු කෙනෙකුට. රහතන් වහන්සේ කෙනෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ, මගේ දැක්ම කියලා ආමන්ත්‍රණය කරන්නේ කවුරටද? රහතන් වහන්සේ කෙනෙක්ගේ දැක්මට. ආර්ය ශ්‍රාවකෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ කාටද? ආර්ය ශ්‍රාවකත්වයට. පුතජ්ජනෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ කාටද? ලෝභ, ద్వේෂ, මෝහ අවිද්‍යාවකට. ආන දැක්කනේ, එකම මමත්වය ආමන්ත්‍රණ විදි කීයක්ද? ආන එකයි. ඒ නිසා කෙනෙකුගේ මමත්වය සොඳුරු වෙනවා, තව කෙනෙකුගේ මමත්වය අමහිරි වෙනවා. එමේ එච්චර නූගත් මිනිසෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ නූගත් පුජ්‍යලේකට, මහාචාර්යවරයෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ මහාචාර්යවරයෙකුට. ඒ වගේ විද්‍යාඥයෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ මහාවිද්‍යාඥයෙකුට. අවිද්‍යාත්මක පුජ්‍යලේක, මිත්‍යා දෘෂ්ටිකයෙක් මම කියලා ආමන්ත්‍රණය කරන්නේ මිත්‍යා දෘෂ්ටියකට. ඒ නිසා කිසිම වචනයක් ඇතුළත සත්‍යයක් නැහැ. ඒක යාගේ සංඥානනේ ඇති වෙන විදියට ඒකේ වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා මේක දෘෂ්ටි උපාදානයක් කරගන්න ඕනේ නැහැ. සියලු දෘෂ්ටි, සියලු සංකල්ප, සියලු වචන අතහැරලා ලෝකේ දිහා බලනකොට තමයි ලෝකේ ලස්සන. පුළුවන් නේද අපි මහතරනේ? දැනෙනවා. ඒ තුල පවතින ආසේවිතාය භාවිතාය බහුලීකතාය ඒ තුල ජීවත් වෙන සංඥා වලට යන්න ගියාම ඒක නිකන් හරියට අර කටු සහිත කැලෑවක ඇවිදිනා වගේ වැඩක්. මොකද කටු සහිත කැලෑවක ඇවිදිනකොට වෙන්නේ එහෙම මේ කටු ඇඟේ වදිනවා. ඉතින් මේ සංඥා ගොඩක් සහිත මේ සමාජයට පිවිසුනාට පස්සේ ඒක කටු උල් ඇනිනවා වගේ දෙයක්. ඉතින් ඒ සංඥා තුලින් බැහැර වෙලා ඉන්නකොට අර උල් ගොඩක කටු ගඩක ඇවිදින්නේ නැති කෙනෙකුට ලැබෙන සුවය ලැබෙනවා. ඉතින් තවත් ප්‍රගුණ කළ යුතු ධර්මය අඳුනගත්තා. වැඩි යුතු ධර්මය අඳුනගත්තා. සංඥා නිරෝධය, නාම රූප නිරෝධය, සලායතන නිරෝධය, මමත්වේ නිරෝධය, විඥාන නිරෝධය, සංඛාර නිරෝධය අඳුනගත්තා. ඒ හඳුනා ගැනීමයි මෛත්‍රී විහරණය. බුදුහාමුදුරුවන්ගේ නිර්වචනයේ මෛත්‍රී විහරණය. චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය. ඒ තුළ මහා මෛත්‍රියක් තියෙන්නේ. මමත්වයෙන් යුතුව කරන කරුණාවක් නෙමෙයි. මහා මෛත්‍රියක්. නොමනසට පැමිණීම, මනසකට නොපැමිණ වාසය කරනු. මමත්වයට නොපැමිණ වාසය කරනු. ලේසි නෑ කෙනෙකුට. මමත්වයට මමත්වයෙන් යුතුව ඉන්නකොට නිතරම අනාගතයේ ස්පර්ශ කරනවා, අතීතයේ ස්පර්ශ කරනවා, වර්තමානයේ ස්පර්ශ කරනවා, කරපු කීප දේවල් වේදනා දෙනවා, දුක් අඳුනාගෙන ඇල්ල දෙනවා, හොඳ එහෙන් රිදවනවා, නරක එහෙන් රිදවනවා. ඕනම ජීවිතයක එහෙම තියෙන්න පුළුවන්. දැන් අර නොමනසට තවත් උනාට පස්සේ මං කරපු හොඳත් මට මතක නෑ, මං කරපු නරකත් මට මතක නෑ. මොකක්ද සිහිය විකල් වෙලා නෙමෙයි, හොඳ සිහියෙන් අතීතය අනාගතය වර්තමානය අතහැර දැම්මා. ඒ කියන්නේ සිහියක් හැටියට අවිද්‍යාවක් ගත්තේ නැහැ. සිහියක් හැටියට ගත්තා අකාලික ධර්මය. තමන්ගේ සිහිය බවට පත්ුනේ අකාලික ධර්මය. තමන්ගේ සිහිය බවට පත් වෙලා තියෙන සම්මා සමාධිය, සම්මා දිට්ඨිය. ඒකයි සිද මෙතෙක් කාලය සිහිය හැටියට ගන්න මොකද්ද? මහා මතකයන් ගොඩක්, සංඥා ගොඩක්. ඒ සිහියවල් අපිව රිදවනු. දැන් මේ සිහිය රිදවන්නේ අවේදීතයිනේ. ඒ තුල රූප සටහන් නැහැ, වේදනා සටහන් නැහැ, සංඥා සටහන්, සංකාර විඥාන සටහන් නැහැ. සරුවාකාරයෙන් නෙවුණු හාත්පස නෙවුණු මනස්කාන්තලාවක්. කියන්න වදන්නේ වචන නැහැ. කිසිම වචනයක් කියන්න පුළුවන් කමක් නැහැ නේ. වචනයකින් ලියන්න බෑ නේ. එතනම ධර්මයේ පොතක ලියන්න පුළුවන්ද? පොතක ලියන්න බෑ. පොතක ලියන්න බෑ. දැන් අපිත් පොත් ලියලා දෙනවා. ඒ වුණාට පොතක ලියන්න බැරි එක තමයි පොතේ ලියලා කියන්නේ. පොතේ ලියලා කියන්නේ පොතේ ලියන්න බෑ. ලියලා මං අවසානයේ කියන මේ ඉහෙල සඳහන් සියලු වචන අසත්‍යක් හා බොරුවක් බව කරුණාවෙන් සලකන්න. නේ? දැන් සමහර අය කියනවා මේ හාමුදුරු සිනහ පහල කරනවා. ඒක හරි වැරදි කියලා. ඒ අර hina වෙන්න බැරි කට්ටිය දත්සොත්තර hina වන කට්ටිය. ඒ දත්සොත්තර ගාව අර කට ඇරියාම තමයි මනුස්සය hina වෙන්නේ. බුදුහාමුදුරුව විතර සිනහ පහල කරලා සිනහවෙන් සිටි කෙනෙක්, සතුටෙන් සිටි කෙනෙක්, ප්‍රීතියෙන් සිටි කෙනෙක් කොහොක්වත් නැහැ. ඔය බමුණන්ගේ ගාව තමයි තිබ්බේ මේ සිනහ ප්‍රාණ සතුටේ. ඒ ප්‍රසාදයෙන් හිටපු නිසාම තමයි බුදුහාමුදුරන් විශාල පිරිසක් එකතු වුනේ. මේ hina වෙන ප්‍රසාදයෙන් ඉන්න දැකුම් කළු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ඉන්න සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. යන් අපිව බලන්න. අනිත් අය වගේ අලු නාගෙන රවුල් වවාගෙන ඇට මාල දාගෙන මෙයා නෑ, හරි නිදහස්ව ඉන්නේ. ඇයි හිත හිස් වුණාම කොච්චර හොඳට hina වෙන්න පුළුවන්ද? ඇත්තට සහල යම තමන්ගේ ජීවිතයේ තියෙන සජීවී දෙයක් නම් පුරුද්දක් හරි. ඉතින් ඒක වෙනස් කරන්න බෑනේ. හදන්න බෑ. ඒකෙකම තිබුණා. ඒක යාගේ සජීවී තත්ත්වය. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. ජීවිත අවබෝධයෙන් සැනසෙන්නට මේ සද්ධර්ම හේතු වාසනා වේවා. සාදු සාදු.